ලෝකයේ සංවර්ධනය වූ රටවල් වලත් අපි අතරත් තිබෙන වෙනස්කම් වලදී අපේ රටේ දුගීභාවය ජනතාවගේ ආදායම් පරතරය අපි දන්නවා රජයක් විදිහට ප්‍රබලතම අභියෝගය. අපිට විදේශවලින් මොන විදිහේ ආයෝජනයන් ආවත් සංවර්ධනය සඳහා මොන විදිහේ ව්‍යාපෘති ආවත් අපේ රටේ අනාගතය පැහැදිලිවම පවතින්නේ ශක්තිමත් ජාතික ආර්ථික පදනමක් තිබෙන්නේ කෘෂිකාර්මික ආර්ථිකය ශක්තිමත් කිරීම තුළයි. අපි නව රජයක් විදිහට අපේ ආදරණීය ගොවි ජනතාවගේ දුගී බව තුරන් කරන්න, ණයබර ඉව කරන්න, ඔවුන්ට යහපත් ආර්ථිකයක් ඇති කරගන්න කළ හැකි සෑම කාර්යයක් වගකීමක්ම අපි නොපිරිහෙලා ඉෂ්ට කරන බව ප්‍රකාශ කරනවා.